සාදු සාදු බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා කසබිම්බර මාරසෙනග තන්හාරති පදා සමග පලවා පලවිතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා ලංකා 104.4 කන්ද උදරවිට ගොයුම්ගොත් දම් රදානම් සම්භූ ඥානෙන් අවබෝධ කොටගත් ශ්‍රී සද්ධර්මය ශ්‍රී සද්ධර්මය ශ්‍රී සරණං ගච්ඡාමි පවිතු අදහස් සෝදා හරින්නට අමා ගඟුල ධර්මදේශනා සම්භං රසං ධම්ම රසෝ චිනාති ධර්ම රසය සියලු රසයන් දිනයි සදහවතුනි අද විවේකී ඉරිදා විවේකී මනසකින් යුතුව ඔබ මේ සූදානම් වන්නේ සුපුරුදු ආකාරයෙන් මේ වේලාව වෙන් කරගෙන බුදු බණ අහන්නට ඔබට හැකිනම් සියලු වැඩ කටයුතු මේ මොහොතේ මදකට පසක දමා ධර්ම ශ්‍රමණය සඳහා අවශ්‍ය පසුබිම මානසිකත්වය සහ වටපිටාව සකසාගෙන යහපත් ඉරියව්වකින් යුතුව පහසු ස්ථානයක හිඳ බණ අහන්නට සූදානම් වෙන්නේ. එවිටයි මේ ධර්මකාරණා ධාරණය වන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කම වෙනුවෙන් තනි දායකත්වයක් ලබමින් මේ ධර්ම සම්නිවේදනය සඳහා අපට සුවිශේෂ ශක්තියක් ලබා දෙනවා කුලියා පිටිය ගල හිටියාව පදිංචි චන්ද්‍රසිරි නානායක්කාර මහත්මා මාලා නානායක්කාර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. මේ ධර්ම දානමය පින්කම විශේෂයෙන් පවත්වන්නේ අගෝස්තු මස 30 වනදාට 73 වන ජන්මදිනය සැමරූ කුලියා පිටියේ ගල හිටියාව පදිංචි චන්ද්‍රසිරි නානායක්කාර මහත්මාට උතුම් තිරුවනෙහි ආශිර්වාද ප්‍රාර්ථනා කොට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කිරීම වගේම ඉදිරි ජීවිත කාලය ඉතාමත්ම යහපත්ව නිරෝගීව ජීවත් වෙන්නට අවශ්‍ය තිරුවනෙහි රැකවරණය සහ ආශිර්වාදයේ අපේක්ෂාවෙන් ඒ වගේම දහමට යොමු වෙන මානසිකත්වයක් ඇති කර ගැනීම මේ උතුම් ධර්ම දානමය පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම චන්ද්‍රසිරි මහත්මාගේ මිය පරලව යන්නට යෙදුණු සහෝදර සහෝදරියන්ටත් මාලා නානායක්කාර මහත්මියගේ පියතුමාණන්ටත් පවුලේ නමින් මිය පරලව යන්නට යෙදුණු පින් අපේක්ෂිත සියලුම ඥාතිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා සිදු කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම උදෙසාත් චන්ද්‍රසිරි මහත්මාටත් මාලා නානායක්කාර මහත්මියටත් සුජීවත්ව සිටින පවුලේ සියලුම ඥාතිත මිත්‍රාදීන්ටත් නිදුක් රෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමිනුයි. කුලියා පිටිය ගල හිටියාව පදිංචි චන්ද්‍රසිරි නානායක්කාර මහත්මා මාලා නානායක්කාර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සදහැබර දායකත්වයෙන් කටයුතු කරන්නේ සුපුරුදු අයුරින්ම සදහැවතුනි ධර්මදේශනාව සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කොට මේ දම්සභා මණ්ඩපයට වැඩම කළේ කෑගල්ල පුස්සැල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. සදහැවතුනි මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. ඊට පෙර අපි හැම කෙනෙක්ම මේ සසර කතරින් අපව එතෙර කරන්නට මහා මෙහෙවරක් සිදු කළ අපේ ශ්‍රාස්ත්‍රූවරයාණන් වහන්සේට තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේට තෙවරක් නමස්කාර කරමු. සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තානමීයං තියේ පමක්තායතාමතාති. දහම් ලැබි සදහැබර පින්නතුනි, අප මෙම නාලිකා ඔස්සේ මාස කීපයක පටන් ධර්මදේශනා ගණනාවකින් ඔබ අමතමින් සදහම් පැහැදිලි කරමින් සිටිනවා. ඔබගේ වර්තමාන ජීවිතය තුළ පවතින්නා වූ ගැටුම් අවම කර ගැනීම සඳහා, ගැත්නම් ගැටුම් ශූන්‍යතාවයකට පත් කර ගැනීම සඳහා, ඔබ දන්නා අනිකුත් ලෞකික කරුණුවලට අමතරව ලෝකර බුදුපාණන් වහන්සේ වදාළ ශ්‍රී සදහම් වර්තමානයේ උපයෝගී කරගන්නේ කෙසේදයි කියන කරුණයි අප පැහැදිලි කරමින් සිටින්නේ. විශේෂෙන් අප මෙහිදී මුල් දේශනාවලදී පුණ්‍ය මාර්ගයන් විස්තර කරමින් පෘථග්ජන භාවය සිටින්න ආව සමස්ත සමාජයට මේ පුණ්‍ය මාර්ගය අනුගමනීය ප්‍රතිපදාවක් තමයි, එයින් බැහැරවන්නට එපා යන්න මතක් කරලා තිබෙනවා. පාපී මාර්ගයෙන් ඉවත් වුණාට පුණ්‍ය මාර්ගයෙන් ඉවත් යුතු නැහැ. එසේ වුවත් ඒ පුණ්‍යමාර්ගයේ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීම තුළින් මේ කියන ජීවන ගැටලුවලට විසඳුම් ලබා ගන්නට නැත්නම් මේ මානසික අවපීඩනයන්ට විසඳුම් ලබා ගැනීමට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඒ දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවා යමින් ආර්ය සම්මාදිට්ඨියකට පැමිණිය යුතු බව අප ඔබට ධර්මදේශනා කරමින් පැහැදිලි කරලා තිබෙනවා. කෙටියෙන් මතක් කරන්නේ මේ දේවල් යලිත් මතක් කර ගැනීම සඳහා. එබැවින් මේ කරුණු පාදක කොට ගත්තා වූ ධර්මදේශනා තමයි දැන් ඉදිරියට කෙරෙනු ලබන්නේ. අර මුල් කොටස් පැහැදිලි කරෙන්නේ නැහැ. ඒවා ඒ මුල් දේශනාවලින් මතක් කරගන්න අවශ්‍ය වෙනවා. එනෝ අද ඔබට මා ඉතා වැදගත් ධර්මානුශාසනාවක් කරන්න තමයි මේ අපමාද වග්ගයේ පවතිනා වූ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ මේ ගාථා රත්නේ යොදාගනු ලැබුවේ. මම හිතනවා මට මෙම ගාථාව පාඩම් වෙලා අවුරුදු 45ක් විතර ඇති කියලා. ඒ කියන්නේ 1970 විතර කාලේ තමයි මේ ගාථාව මට පාඩම් වුණේ. ඒ ගාථාව පාඩම් වෙන කාලේ ඒ ගාථාව සහ සිංහල තේරුම ඇරුණාම මේ මොනවද කියන්නේ කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. අදටත් මට ඒ විදිහට එක පාඩම් තියෙනවා. නමුත් මේ අවුරුදු 45ක් තුළ අපා ගමනේ අද නම් මේ ප්‍රහුදානම් වෙන්නේ ඒ ගාථාවේ සිංහලාර්ථය කියලා දෙන්නට නම් නොවේ. තිලෝකුරු බුදුපියාණන් වහන්සේ වදාළ මේ සත සංහතියේ ප්‍රඥාවන්තයින්ගේ සකල දුක්ඛයන්ගේ නිමාවට ළඟාවීම සඳහා අවශ්‍ය කරන්නා වූ සදහම් අවවාද මේ ගාථා පද දෙකක් තුළ ඇතුළත් ඇති බැවින් ඒ පැහැදිලි කිරීම සඳහායි සූදානම් වෙන්නේ. එබැවින් ඉතා ඕනෑකමින් සවන් දෙන්න මෙන්න මේ කරුණ මතක තබාගෙන තිලෝකුරු බුදුපියාණන් වහන්සේ ස්වකීය 45 වසක් තුළ කළා වූ ධර්මදේශනා කිරීමේදී ඇතැම් කරුණු පිළිවෙලකට ඉදිරිපත් කරපු ආකාරයක් තිබෙනවා. සමහරට ඒවායේ පෙර සූදානමක් තියෙන්නත් ඇති. නමුත් ඒ තැන්වල පුද්ගලයන් ඉදිරිපත් කරන ප්‍රශ්න නැත්තම් ඔවුන්ට අදාළ දැනුවත්කම් නැත්තම් ඔවුන් දන්නා වූ යම් ශේස්ත්‍රාශ්‍රයෙන් ධර්මදේශනා කිරීමේදී උන්වහන්සේ ඒ දකින ඕනෑම දෙයක් උදව් කරගෙන නිවන් මඟ පැහැදිලි කළා කියන එක තමයි බොහෝ සේ ත්‍රිපිටකයේ පරිහරණය කරන විට දකින්න ලැබෙන්නේ. එබැවින් නියත පෙළක් තිබුණ බවක් පෙනෙන්නේ නැහැ. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්ත යම් අවබෝධයක් තිබුණා. මේ අවබෝධය සිදු කරගන්නා වූ ආකාරය යම් ලෝකයේ සිදු වෙන සිදුවීම් මගින් ගලපා පෙන්වීම තමයි උන්වහන්සේ කරලා තිබෙන්නේ. ගංගාවක් ගත්තොත් ගංගාවේ පහළට යන යෑම, එහෙම නැත්නම් ගංගාවට හසු වී යන ආකාරය, ගවරැලක් ගත්තොත් ඒ ගවරැලේ වැරදි ආකාරයෙන් පරිහරණය කිරීමෙන් ඔවුන්ට ලෙඩ හැදෙන හැටි, නිවැරදි ආකාරයෙන් පරිහරණය කිරීමෙන් ගංගාවකින් එතර කරගන්න පුළුවන් හැටි, ඒ වගේම හඳ ගත්තොත් හඳේ වලාකුළු නිසා ආවරණය වෙන හැටි, වලාකුළු ඉවත් වුණොත් හඳ බබලන හැටි, මේ රටේ තියෙනා වූ ස්වාභාවික සංසිද්ධි. නමුත් මේ හැම එකක් තුළම උන්වහන්සේ තේරුම් ගත්තා වූ දහම ප්‍රචලිත කරලා තියෙනවා, පැහැදිලි කරලා තිබෙනවා. මේ තමයි අපට ත්‍රිපිටකයෙන් ගන්න තියෙන අවවාදී නැත්තම් ආදර්ශය. එබැවින් ඕනෑම කරුණක් මුල්කොට ගත්තා වූ දහම් මගක් උන්වහන්සේට තිබිලා තිබෙන්නේ. තේරුම් ගත්ත කරුණ වචනින් කියන්න පුළුවන් කමක් නැහැ. දිසානතියක් පෙන්වනවා වගේ, ඊතලයකින් යම් පැත්තක් පෙන්වනවා වගේ මේ දහම් මග ඔස්සේ ඒ තැන පෙන්වීම තමයි මෙම ධර්මදේශනාවන් තුළ කරලා තියෙන්නේ කියන එක අපට පැහැදිලි වෙනවා. එනෝ මෙම ගාථාවේ පවතින සිංහල තේරු තමයි පදං කියන්නේ සාමාන්‍යයෙන් මාවත කියන එකයි, අමත කියන්නේ නිවීම කියන එකයි, අපමාදෝ කියන්නේ අප්‍රමාදේ. මේ අප්‍රමාදය යයි වදාලාට මේ සාමාන්‍ය සමාජය දන්නා වූ කාර්යසූරව කටයුතු කිරීම කියන අර්ථය නෙවෙයි. වරහන් තුළ පවතිනවා සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය කියන එක. එතකොට අමත පදං සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය නිවනට මගය. පමාදෝ මච්චනෝ පදං. එහෙමනම් අපි එතන ප්‍රමාදය මරණයට මගේ කියන වචනයක් තමයි මට මුල් කාලේ පාඩම් වුණේ. මම අද ඒකට ඉදිරිපත් කරනවා අසහින් කටයුතු කිරීමයි කියන ලද ප්‍රමාදය මරණයට මගේ. දැන් මුල් එකේ අප්‍රමාදයට විශේෂණයක් තියෙනවා නම් සිහියෙන් කටයුතු කිරීම කියලා, ප්‍රමාදයට නමක් තියෙන්න ඕන අසහින් කටයුතු කිරීම කියන එක. එතකොට මේ දෙක ඉදිරිපත් කරන උන්වහන්සේ අප්‍රමත්තා නමේ යන්ති කියලා කියනවා. අප්‍රමාදය සම්පූර්ණ කරගත්තොත් මේ යන්නේ නැහැ කියලා පෙන්නනවා. ජීවිතය අවසානයේ සිරුර විඳියාමක් අපටත් තිබෙනවා, බුදුරජාණන් වහන්සේටත් තිබුණා. නමුත් උන්වහන්සේගේලාගේ රහතන් වහන්සේලාගේ සිරුර විඳියාමට අප මේ යාම කියන්නේ නැහැ. පරිනිර්වාණය කියලා කියනවා. ස්කන්ධ පරිනිර්වාණය කියනවා. ශේෂ වූ කය ඉහිරී යාම, මේකට හොඳම වචනේ එහෙමයි තේරුම් ගන්න ඕන. ඊට පෙර තමයි උන්වහන්සේලාගේ පරිනිර්වාණය සිදු වී පවතින්නේ. එබැවින් අප්‍රමත්තා නමී යන්ති කියන එකේ තේරුම අප්‍රමාදය සම්පූර්ණ කරගත්තාම ඇත්තටම මරණයක් නැහැ. අපිට තේරුණාට ජීවිත අවසන් වීම ඒ සාමාන්‍ය සමාජයේ සිදුවෙන්නා වූ සාමාන්‍ය අකමැති මරණය කියන එක නැහැ. එබැවින් නිවීම සැනසීම සාක්ෂාත් කරගත්තාම මරණය නැමැති ගැටලුණුත් අත්මදීමක් පවතිනවායි කියන එකයි පෙන්වන්නේ. මේ පිළිබඳව මා ඔබට මින් පෙර ඉදිරිපත් කරපු උදාහරණයක් හිතියෙන් ගන්නම්. චුලසච්චක සූත්‍රයේ බුදුන් වහන්සේ ස්වකීය කාර්යභාරය විස්තර කරමින් බුද්ධසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියන වචනය ප්‍රකාශ කළා වගේම පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියන වදනක් ප්‍රකාශ කරලා තිබෙනවා. සෝ භගවායේ භාග්‍යතුන් වහන්සේ නිවී සැනසී පරිනිබ්බුතෝ කියන එකෙන් පෙන්වන්නේ අන් අයට නිවීම සඳහා ධර්ම දේශනා කරනවායි කියන එකෙන් කියන්නේ. උන්වහන්සේ ධර්ම දේශනා කළේ අවුරුදු 35 සිට 80 දක්වා නම් ඒ කාලය තුළ උන්වහන්සේ ඉඳලා තියෙන නිවී සැනසී කියන එකයි ඒකෙන් කියවෙන්නේ. අන්න එවිට මේ බොහෝ බෞද්ධයන් තුළ පවතිනා වූ මරණින් පසු නිවනක් පිළිබඳ විශ්වාසය අතහැරලා දාන්න වෙනවා. ඒවා වැරදි ආකල්ප. නිවීම සැනසීම අවශ්‍ය වෙන්නේ කෙනෙකුට මියගිය ආම නෙවෙයි. තමන් අද වර්තමානයේ ජීවත් වෙනකොට යම් කාරණාවලින් කම්පණයටපත් වෙනවද, වෙහෙසටපත් වෙනවද, දුකටපත් වෙනවද, පීඩාවටපත් වෙනවද? ඒ පීඩාවන් නැති විය යුත්තේ මියගිය ආම නෙවෙයි. ඒ පීඩාවන් දැන්ම තමයි අවම කරගෙන ශූන්‍ය කරගත යුත්තේ. ඒකයි බුදු සමයෙන් පෙන්වන දුක නැති වූ තැන කියලා කියන්නේ. දුක යන්න අප විසින් හදා ගන්නා වූ දෙයක්, ඒක අපේ වැරදි අවබෝධයක් තුළ සිදු වෙන දෙයක්. ඒ වැරදි අවබෝධය සිත තුළින් ඉවත් කරගත්තාම දුක වෙනුවට දුක නැති වූ තැනක ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා මිනිස් වර්ගයාට. එබැවින් බුදු සමය කියලා කියන්නේ සර්ව සුභවාදී දහමක්. ඒ වගේ බුදු සමයේ ප්‍රතිඵල කියන එක නියත වශයෙන්ම ප්‍රයෝජනගත යුත්තේ අනාගතයේ උපදින අය හෝ අතීතයේ හිටපු අය නෙවෙයි. හැමදාම වර්තමානයේ උපදින අය. හැමදාටම ගැටලු තියෙන්නේ වර්තමානයේ ඉන්න අයට. එබැවින් වර්තමානයේ තමයි සමාජ ගැටලු වලට මේ සමාජයේ විසඳුම් හොයන්නේ. මේකට මහත් පිටුවහලක් තමයි බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ මේ කරුණ පැහැදිලි කිරීම තුළ. එබැවින් අප මේ ගාථාපද දෙකේ සිදුවෙන අර්ථ දැක්වීම මැනවින් පැහැදිලි කරගන්න වෙනවා. අප සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදයේ නිවනට මගේ යන්න පැහැදිලි කිරීමට මත්තෙන් අර සිහියෙන් කටයුතු නොකිරීමයි කියන ලද ප්‍රමාදය විග්‍රහ කරන්න වෙනවා. එදී අපමත්තා නමී යන්ති යේ තමත්තා. කිසියම් කෙනෙක් අර කියන ආකාරයේ ප්‍රමාද වුණා නම් මලවුන් නැතත් මලවුන් වෙන්න කියලා පෙන්නනවා. යතහ මතා යම් ආකාරයෙන් නිකම් මලවුන් වගේ කියන එක. එබැවින් අපට මෙතන මාර්ග දෙකයි තිබෙන්නේ. මේ බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ මාර්ග දෙකයි තිබෙන්නේ. එකක් තමයි අසහියෙන් කටයුතු කිරීම, අනික තමයි සිහියෙන් කටයුතු කිරීම. අසහියෙන් කටයුතු කිරීමට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. සිහියෙන් කටයුතු කිරීමට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. අසහියෙන් කටයුතු කිරීමට කියනවා ප්‍රමාදය කියලා, සිහියෙන් කටයුතු කිරීමට කියනවා අප්‍රමාදය කියලා. එතකොට අප ධර්මශ්‍රවණයකට තේරුම් ගන්නට අවශ්‍ය වන්නේ සිහිරයෙන් කටයුතු කරනවායි කියන්නේ කුමක්ද කියන එක කියන එකයි. අන්න මේ කරුණ තේරුම් ගැනීමේදී තමයි බුදු පියාණන් වහන්සේ වදාරන්නේ කල්යාණ මිත්‍ර සේවනයත් සද්ධර්මයක් අවශ්‍යයි කියන එක. ඒ වගේම ආසවක්කේ සූත්‍රයේ පැහැදිලි කර වදාරන්නේ මේ කටයුත්ත කිරීම සඳහා ජානතෝහං වික්කවේ පස්සතෝ ආසවණං කයං වදාමි කියන තව විශේෂ පදයකුත් පෙන්වලා තිබෙනවා. මේ කරුණ දැනගත්ත කෙනාට, වටහා ගත්ත කෙනාට ඒ වටහා ගැනීම සිදු වෙන්නේ ධර්මස්සවණය කිරීමෙන්. දන්නහුට හා දක්නහුට මම මේ දුක්වලට හේතු නැති කිරීම කියමි. කුමක් දන්නහුටද දක්නහුටද නොනෙන් මෙනෙහි කිරීම දන්නහුටය දක්නහුටය කියලායි පැහැදිලි කරලා තිබෙන්නේ. එබැවින් මේ සමාජයේ පළමුව තේරුම් ගන්න තමන් ප්‍රමාදීද අප්‍රමාදීද කියලා. මා කියනවා මෙන්න මෙහෙම වදනක්. ඔබ කියනවා නම් මේ සමාජයේ ජීවත් වෙමින් සිටමින් අපි තාමත් පෘථග්ජනයි කියලා. එහෙනම් ඒ පෘථග්ජන කියන එකේ තේරුම පමා වූ කියන එක තමයි. එබැවින් මෙතන අප මේ ප්‍රමාදය තේරුම් ගැනීමේදී මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න වෙනවා. අපිට මෞකසින් බිහිවී ජීවිත අවසානයේ මේ යන සිරුරක් තිබුණාට, එහෙම පුද්ගලයෙක් ඉන්නවා කියලා අපි සම්මතයෙන් විශ්වාස කළා වුණාට, බුදු පියාණන් වහන්සේගේ ධර්ම පැහැදිලි කිරීමවල පෙන්වන ලබන්නේ අප ළඟ තිබෙනා වූ නිරන්තර උපතක් සහ මරණයක්. නිරන්තර උපතක් සහ මරණයක්. ඒ කියන්නේ අරමුණෙන් අරමුණට අපේ ඉපදීම මැරීම සිදු වෙනවා. අරමුණු හට ගැනීම ඇස, කන, නාසය, දිව, කය සහ සිත කියන මේ දොරවල් 6 මුල් කොටගෙන සිදු වෙනවා. එතකොට දොරවල් 6 මුල් කොටගෙන අපට අරමුණු 6ක් ලබා ගන්න පුළුවන්. රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ, ධම්මේ. මෙන්න මේ රූප මුල් කොටගෙන තමයි අපි මේ ජීවත් වීමේදී විඳින සතුට නැත්තම් වේදනාවන් විඳින්නේ. එතකොට ඒ සතුට සහ වේදනාවට අපි කියනවා සැප වේදනා හෝ දුක් වේදනා හෝ උපේක්ෂා වේදනා. ඒ පිළිබඳව පඨම ආස්වාද සූත්‍රයේ සඳහන් කරනු ලබන්නේ මෙහෙමයි. යං කිංචි රූපං පස්සති නැත්තම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ. යං කිංචි රූපං පටිච්ච කියලා කියන්නේ ඇසට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ කයට ඒ අදාළ රූප රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක් ස්පර්ශ වීම පටිච්ච කියලා කියන්නේ. එහිදී උපදින ආ වූ සුඛ සම්නස කියලා කියනවා රූපය ආස්වාදේ කියලා කියන්නේ. එවිට මැනවින් තේරුම් ගත යුතුයි සමස්ත සමාජයේම රූපේ ආස්වාදය යනු ශරීරයේ ආස්වාදය නොව රූප ආරම්මණේ සද්ද ආරම්මණේ ආස්වාදය කියන එක. ඒ ආස්වාදය තමයි වේදනාවෙන් විඳින්නේ. සැප වේදනාවෙන් දුක් උපේක්ෂා වශයෙන් ගත්තාම ඒක අනිත් පැත්තට. මේ විඳින ආකාරය තමයි සංඥාවෙන් හඳුනන්නේ. ඒ විඳින ආකාරයට තියෙනා වූ ඇලීම ගැටීම අනුව තමයි සංඛාරය උපදින්නේ. මේ රූප වේදනා සංඥා සංකාර කියන කාරණාවල සිදු වුණා වූ ක්‍රියාදාමයේ අඩු වැඩි කිරීමක් නැතුව ප්‍රතික්ෂේප කිරීමක් පිළිගැනීමක් නැතුව ගැටීමක් නැතුව නැත්තම් විරුද්ධ වීමක් නැතුව ඒ ආකාරයෙන්ම පිළිගැනීම තමයි විඥානස්කන්ධයේ ක්‍රියාකලාපය. දැන් මෙන්න මේ විදිහට සමස්ත සමාජයටම බුදුපියාණන් වහන්සේ වදාළ දහමේ මේ අප්‍රමාදයේ සම්පූර්ණ වීම සඳහා මේ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම කියන කාරණාව තේරුම් ගන්න වෙනවා. ඒක පදනම් කොටගෙනයි මේ අප්‍රමාදය ආරම්භ කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. දැන් සංයුත්ත නිකායේ තියෙන බොහෝ සූත්‍රවල සඳහන් කරනවා මෙන්න මෙහෙම පාඨයක්. අසත අපතුග්ජනෝ අරියාණං අදස්සාවි අරියස්ස ධම්මේ අකෝවිදෝ අරියස්ස ධම්මේ අවිනීතෝ. අසත පුතුග්ජනෙක් කියලා කෙනෙක් ඉන්නවා. ආර්යයන් වහන්සේලා හමුවෙන්ට යන්නේ නැහැ. ආර්යයන් වහන්සේලාගේ ධර්මයට ප්‍රිය කරන්නේ නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නේත් නැහැ. ආර්ය ධර්මයේ හික්මීම කියලා කියන්නේ පංචස්කන්ධයේ අනාත්මයට හික්මීම. ඒ ගැඹුරු විස්තරවල පවතින්නේ එහෙමයි. ඒ පංචස්කන්ධේ වටහා ගන්න නැති පංචස්කන්ධයේ අනාත්මයට හික්මෙන්නේ නැති පුද්ගලයා පිළිබඳව උන්වහන්සේ වදාරන්නේ අසත පුතුග්ජනෙක්. ඔහු කොහොමද දකින්වයි කියලා කියන්නේ. රූපං අත්තනෝ සමනුපස්සති. එහෙම නැත්නම් රූපේ මම කියලා දකිනවා. මම රූපේ කියලා දකිනවා. රූපේ තුල මම ඉන්නවයි කියලා දකිනවා. මා තුල රූපේ තිබෙනවයි කියලා දකිනවා. මේ ආකාරයෙන් රූපේට හතරක් සහ වේදනාවට හතරක් ආදී වශයෙන් වේදනාව මම, මම වේදනාවය, වේදනාව තුල මායත, මා තුල වේදනාව ඇත. මෙසේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයන් තමයි හොඳ කරන්න ගියත්, නරක කරන්න ගියත්, පින් කරන්න ගියත්, පව් කරන්න ගියත්, දුවන්න පනින්න ගියත්, උයන්න පිහන්න ගියත් පාවිච්චි වෙන්නේ. එවිට සමස්ත ක්‍රියාදාමයේම ස්කන්ධ පංචකයක් තුළට බුදු පියාණන් වහන්සේ බහාලනු ලබනවා. ස්කන්ධ පංචකෙන් පංචකට මරණයටපත් වෙනවා. ස්කන්ධ පංචකෙන් පංචකට යලි ස්කන්ධ උපදිනවා. එතන තමයි උපතසා මරණය තිබෙන්නේ. ඒ උපතසා මරණයේදී අපිට මේ ස්කන්ධ පංචකයක් බව නොදැනීමේදී මම මගේ මගේ ආත්මකට ගත්තාම ඒ මම මගේ මගේ ආත්මකට ගැනීම තුළ තමයි මේ පෘථග්ජන භාවය රැඳී පවතින්නේ. මේ මම මගේ මගේ ආත්මකට ගැනීම තුළ සිදුවෙන අංසාරික බැඳීම තේරුම් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් අරමුණු හටගෙන නැතිවීම ඕනෑම කෙනෙකුට සිදුවෙන දෙයක්. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා වැනි උත්තමයන්ගේ අරමුණු හටගෙන නැතිවීම ඇරුණාම ඒවා යලි හටගන්නට හේතු සේසවීමක් නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව හේතු කොටගෙන ඇතිවෙන්නා වූ සංකාර වීමක් උන්වහන්සේලා ළඟ නැහැ. මේ පෘථග්ජන පුද්ගලයා තුළ අරමුණ හටගෙන නැති වුණාට ඊට අදාළ ලෝභ මූලයක්, දේශ මූලයක්, මෝහ මූලයක් සිත තුළට තැන්පත් වෙනවා. අපි ඒකට කියනවා නිදිගත් සිත කියලා. අපි ඒකට කියනවා තණ්හා අනුසය කියලා. මෙන්න මේ අරමුණු රසය විඳින්ට යාමේදී අරමුණු රසය නිමා වුණාට එබඳු ලෝභයක්, එබඳු ද්වේෂයක්, එබඳු තරහවක් යලි භාවිතා කිරීමට හැකිවන ආකාරයේ සිත තුළට හේතු ඉතුරු වීම කියන එක තමයි ප්‍රමාදයේදී සිදුවන්නේ. මතක තබා ගන්න. එබැවින් පෘථග්ජන භාවය තුළ කටයුතු කිරීමේදී මේ ප්‍රමාදය කියන එක, සසර ප්‍රමාදය කියන එක සිදුවෙනවා. මේ පිළිබඳව මම තව වදනක් ඔබට පැහැදිලි කරන්නම් තේරුම් ගැනීම සඳහා සංසාරය විග්‍රහ කරගන්න. සංසාරය කියන එක ඔබ කියාවි මැරිමින් ඉපදිමින් යන ගමන කියලා. ඊට වඩා ගැඹුරු අර්ථයක් එකතු කරගන්න එකට. සාර කියන්නේ හොඳයි කියන එකනේ. සංකේන අර්ථයෙන්නේ සාමාන්‍යයෙන් සංසාර සාරෝග කියන වචනේ සංකේනක මේ ගාථා තුනේ තියෙනවා 24 පොලක එක එක අර්ථයන් ඇතුළත් කරලා. සාමාන්‍යයෙන් වර්තමානීය සමාජයට ඇඳිත වෙන්නා වූ සංවර්ධනය කියන එකෙන් කියන්නේ එක්ව වැඩි දියුණු වීම කියන එක. රටක පවතිනා වූ ජලය, විදුලිය, මහා මාර්ග, දුරකථන, ඒ වගේම මිනිසුන්ගේ පෞවලින් ඉවත් වීම, නිවාස, මේ සියල්ලේ වැඩි දියුණු වීම සංවර්ධනයයි. එතකොට වර්ධනය යන්න වැඩි දියුණු වීමක් වශයෙන් උත් සංයන්න එක්වීමක් වශයෙන් උත් ගන්න වෙනවා. හැමතැනම සංකිච්ඡේන කියලා ගත්තාම සාරාංශ කරලා කියනවනම් පෙර පැහැදිලි කරපු සියලු දේවල් සාරාංශ කිරීම සංකිච්ඡේන. අන්න ඒ වගේ සංසාරයේ සඳහන් වන්නේ බඳු දෙයක්. එතකොට සං කියන වචනට ගත්තොත් ඒක රාශි කිරීම කියන එක, සංසාරය කියන්නේ ඒක රාශි කිරීම සාරයි කියන එක. මේ සමාජයේ පෘථග්ජන පුද්ගලයා කරුණ ලබන්නේ මේ ඒක රාශි කිරීම සාරයි කියන ගමන යන එකයි. මෙහිදී මෙන්න මේ වගේ මම සමීකරණයක් ඔබට කියන්න කැමතියි. 20යි 30යි 50යි සමානයි 100යි. සමීකරණය කියන්නේ සමානයි කියන එකනේ. 20ට 30ක් එකතු කරපුවාම 50ක් වෙනවා. 50ට 50ක් එකතු කරපුවාම 100ක් වෙනවා. එතකොට දෙපැත්ත සමානයි. ඒ වගේ මේ සමීකරණයක් යොදන්න කැමතියි මම සංසාරයට. මම තේරුම් ගැනීම සඳහායි යොදනු ලබන්නේ. අපුණ්‍යාවි සංකාර, පුණ්‍යාවි සංකාර, අනිජ්ජාවි සංකාර සමානයි සංසාරේ. අපුණ්‍යාවි සංකාර කියලා කියන්නේ ලෝභ දේශ මොහ මූලිකව දසාකුසලයන්ගෙන් යුක්ත වීමෙන් සිදුවන පව් සිදුවීම. එතකොට අන්න පව් හේතු හිතේ එක්තර වෙනවා. එතකොට ඒක පව්සාර. පව් කරන අයට පව්සාරයි, අපට සාර නැති වුණාට. ඒවා කරලා ඒගොල්ල දුක් පැත්තට ගිහින් දුක් විඳවෙනවා. පව් කරන්න හොඳ නෑ කියන පුතග්ජන සමාජය තුළ යහපත් පැත්තට පෙළඹෙනවා. ඊට පස්සේ යහපත් කටයුතු කිරීමේදී ඒ පුතග්ජන භාවය නිසා පින් සිදුවීම සිදුවෙනවා. එවිට ඒවා පින්සාර. ඒ වගේම පව්සාර පින්සාර දෙකට එහා ගිය ලෝකයක් හොයාගෙන යමින් බුද්ධ කාලීනව සිටි අය වනාන්තරගත වෙලා පංචද්වාරයන්ගෙන් ගන්නා වූ අරමුණු වල රසයේ ඉක්මවා යමින් මනෝද්වාරිකව නැත්තම් සිතේ පහටගත්තා වූ සැනසුමක් හෙව්වා. මේ හොයාගත් තැන්වලට කියනවා ලෞකික ධානය කියලා. එතකොට ඒ ධානවල සුවයක් පවතිනවා. දුකක් නැහැ මේ මොහොතේ. නමුත් දුක්වලට හේතු යට වෙලා, අවිද්‍යාව දුරු වෙලා නැහැ. මෙවෙයින් ඒ අයත් ආගන්තාරෝපුණක් බව නැවත පුනර්භවයට එනවා. මොකද අවිද්‍යාව දුරු කරගන්න ඇත නිසා. ඒකට සූපදවාගත් අයට ධානසාර. දැන් පෞසාර, පින්සාර, ධානසාර සමානයි සංසාර. අන්න ඒකයි මම 30යි 20යි 50යි 50යි 50යි 100යි කියලා සමීකරණයක් හදලා පෙන්නුවේ. මෙන්න මේ සසර ඇවිදින්නට පව් හේතු හෝ පින් හේතු හෝ ධාන හේතු හෝ ඉතුරු වෙනවා නම් යම් කෙනෙක් ගාව ඔවුන්ට කියන්නේ පෘථග්ජනයන් කියලා. ඔවුන්ට කියන්නේ ප්‍රමාදී අය කියලා. එබැවින් ඒ අසහියෙන් කටයුතු කිරීම කියන්නේ කුමක්ද කියලා එතනින් හොයාගන්න වෙනවා අපට. අසහියෙන් කටයුතු කිරීමයි කියන ලද ප්‍රමාදයේ මරණයට මගේනේ. පව් කරන්නාත් අපාගත වීම යනවා, මෙහෙදිත් මේ යනවා. පින් කරන්නාත් පින උදව් කරගෙන පරලෝ ගියාට මෙහෙදිත් මෙයාම මෙයාමේ දුක පවතිනවා. ධානලාභියා මෙහෙදි කාලක්‍රියා කරනවා. ධානින් කාලක්‍රියා කරන නිසා දුක නැති වෙන්න පුළුවෙනි. නමුත් ඊට අදාළ තැනක ඉපදිලා ඒ ධාන ශක්තිය වරුණාම නැවතත් මෙහාට ආවහම ආයෙත් උපදින මරණ ඒ தත්ත්වයටපත් වෙන සිද්ධ වෙනවා. මෙබැවින් මෙන්න මේ සසර ඇවිදීමට හේතු ඉතුරු වෙන ක්‍රියාවලිය සිදුවන්නේ අරමුණු රසේ විඳීමේදී. පව් අරමුණු හරි පින් අරමුණු හරි ධාන අරමුණු හරි සමග එකට එකතුව කටයුතු කිරීමේදී. අනේ එකට එකතුව කටයුතු කිරීමේ තියෙන સિદ્ધාන්තය තමයි ප්‍රමාදය කියලා කියන්නේ. අසීහෙන් කටයුතු කරනවායි කියලා කියන්නේ එතෙන්ට අවශ්‍ය සැබෑ සිහියක් නැහැ. දැන් සිහිය කියන එක හොයාගන්න වෙනවා ඊ ගාවට අපි. සාමාන්‍යයෙන් ඔය වර්තමාන සමාජයේ සිහිය කියන වචනේ පාවිච්චි කරමින් වර්තමාන කටයුතු වලට සිහිය තබා ගැනීම, ඒ මොහොතේ පවත්වන ලබන ඉරියව් වලට සිහිය තබා ගැනීම වෙන්නක් සිහිය කියන අර්ථයෙන් පෙන්වනු ලබනවා. නමුත් මේ සිහියෙන් කටයුතු කිරීමයි කියලා ද අප්‍රමාදයේ මීට වඩා ගැඹුරුයි. මම නම් කල්පනා කරන්නේ සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදේමයි සතිපට්ඨානයේ සූත්‍රය සඳහන් කරලා තිබෙනා වූ සතිපට්ඨානය කියලා කියන්නේ. සිහිය පිහිටවා ගැනීම. එසේ වුවද වර්තමාන සතිපට්ඨාන විග්‍රහයේ ඒ අර්ථයෙන් නැති බැවින් සතිපට්ඨානයේ වඩන්නොන්ට ලැබුණ ප්‍රතිඵලයක් නෑ ඔවුන් සදහටම අතරමං. වඩනවා කියන ඇරුණාම මේ කියන්න ආව අප්‍රමාදය සම්පූර්ණ කරගන්නට ඔවුන්ට බැරි වී පවතින්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන සූත්‍රයේ වරදක් නිසා නොව එය පරිවර්තනයේදී භාවිතයේදී යොදා ගන්නා වූ මේ පෘථග්ජනාර්ථය නිසා කියන එක තේරුම් ගන්නට උත්සාහ කරත්වා යන්න මගේ ප්‍රාර්ථනයයි. එබැවින් සිහිය කොහෙද තියෙන්නේ කියලා හොයන්න. මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච ලෝභ දිච්චිමාන මේ කියන අකුසල සිත් සමග සිහියක් කියලා එකක් පෙන්වන්නේ නැහැ. සබ්දා සති හිරියොත්තප්ප අලෝභ ආදෝස තත්‍ර මජ්ජත්තතා කුසල චෛසික 25 පළමුව සද්දා සහ දෙවනුව සති කියලා එකක් තිබෙනවා. එතකොට මෙන්න මේ සති නැමැති චෛතසිකය වැඩි දියුණු කර ගැනීමයි මේ සතිය වඩනවායි කියලා කියන්නේ. ඒක කුසල චෛසිකයක්. කුසල චෛසිකයක් කියන්නේ පුණ්‍ය චෛතසිකයක් කියන එක නෙවෙයි. මතක තබා ගන්න. පුණ්‍යක්‍රියාවෙනයි අකුසලයෙන් වෙන්වීමටනේ කුසලය කියලා කියන්නේ. එතකොට අකුසලයෙන් වෙන්වීම සඳහා භාවිතා කළ හැකි චෛතසිකයක් තමයි සති කියලා කියන්නේ. ඒ සති භාවිතා වෙන්නට ඕන කොතනටද කියන එක පිළිබඳව අපි දැන් තේරුම් ගන්න වෙනවා. හොඳයි. හැම දිනාටම උපදිනු ලබන්නේ අරමුණු රසය විඳීමේදී රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකයක්. නමුත් පෘථග්ජනයා සඳහා මේ උපදින පංචස්කන්ධයට නමක් තබනවා පංච උපාදානස්කන්ධා කියලා. ඒ කියන්නේ පෘථග්ජන ස්වභාවයේදී මේ උපදින එක පංචස්කන්ධය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම පංච උපාදානස්කන්ධයයි. නොසේනම් සක්කාය දිට්ඨිය බැඳීමයි. දැන් එවිට තේරුම් ගන්න වෙනවා ඒ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය වුණාම කවුද එතන ඉන්නේ? කුමක්ද එතන තියෙන මිත්‍යා දර්ශනය? මතක තබා ගන්න. අකුසලයක් මිත්‍යා දර්ශනයක්, අකුසලයෙන් වෙන්වීම කිසියම් සම්‍යක් දර්ශනයක්. නමුත් ඒක දසවස්තුක සම්මාදිට්ඨියයි. අනතුරු දසවස්තුක සම්මාදිට්ඨියේදී මායාමේදී ආර්ය සම්මාදිට්ඨියට එන විට ආර්ය සම්මාදිට්ඨියේදී චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨියයි සම්මාදිට්ඨිය කියන්නේ. පංචස්කන්ධය තුළ දුකට හේතුව නැති වූ තැන මාර්ගයේ දකීද එය චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨියයි. චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨියට සාපේක්ෂව දසවස්තුක සම්මාදිට්ඨියෙත් මම මගේ ආත්ම සංකල්පයේ තියෙන බැවින් එය මිත්‍යා දෘෂ්ටියට අයත් වෙනවා. නියත මිත්‍යා දෘෂ්ටියට නෙවෙයි සම්මාදිට්ඨියට සාපේක්ෂව. මෙබැවින් වර්තමාන සමාජයේ තේරුම් ගන්න ඕන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භේදයකින්තරව අපි හැමදෙනාම බුදු පියාණන් වහන්සේ වදාළ පරිදි පරිහරණය කරනු ලබන්නේ පංචස්කන්ධ. පංචස්කන්ධ පරිහරණයකයි අපි සිටින්නේ. එහෙමනම් පංචස්කන්ධ පරිහරණයේදී පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට උපදිනව මැරෙනවා. ඒකට පංච උපාදානස්කන්ධය කියන අසුත පුතග්ජනයාට ඒ පංච උපාදානස්කන්ධය තමයි ජීවිතේ පවතින්නේ. සංයමය හෝ අසංයමය, වැරදීම හෝ හරියාම සියල්ල පවතින්නේ පංච උපාදානස්කන්ධය නැමැති ෂණය තුළ. මෙන්න මේ ෂණය තුළ බුදු පියාණන් වහන්සේ වදාරනවා නොදන්නාකම නිසා අසංවර වෙනවා, දැනගත්තාම සංවර වෙන්න පුළුවන් කියලා. ඒ නොදන්නාකම නිසා සිදුවෙන අසංවරය තමයි ප්‍රමාදය කියලා කියන්නේ. එතන එහෙමනම් සිහිය කියන එක නෑ කියන්න වෙනවා. කුමක්ද මේ පංචස්කන්ධ ධර්මතාවය සංගතනිකායේ කන්දක වර්ගයේ හෝ සලායතන වර්ගයේ විග්‍රහ කරලා තියෙන්නේ? එවිට පැහැදිලි කර වදාරනවා අසුත පුතග්ජනයා, පංචස්කන්ධ ධර්මතාවය මගේ, මම මගේ ආත්මකට ගන්නවායි කියන එක. ඒකට තව තැනක පෙන්නනවා මෙහෙම නිත්‍ය සුඛ ආත්මකට ගැනීම සුදුසුද කියලා, නැත ස්වාමීනි කියලා තියෙනවා. අන්න දැන් අපි අවශ්‍ය තැනට ඇවිදින් පවතිනවා. නිත්‍ය සුඛ ආත්ම, නිත්‍ය යන්නේ හිතේරම ස්ථිර සදාකාලික කියන අර්ථයට එහා යන්න වෙනවා. මොකද අපි කල්පනා කරන්නේ බාහිර වස්තුන් වල වෙනස් වීම අනිත්‍ය වශයෙන්. බුදුපියාණන් වහන්සේ වදාරන්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව. සංස්කාරය කියලා කියන්නේ අර චේතනාව මුල් කරගෙන හේතු වෙන්නා වූ පුණ්‍යාභි සංකාරය හෝ අපින්නාභි සංකාරය හෝ ආනිද්‍යාභි සංකාරයට. එතකොට පුණ්‍යාභි සංකාරයේදී ඇලීමේ ගැටීමේදී, අපුණ්‍යාභි සංකාරය සමග ඇලීමේදී, ආනිද්‍යාභි සංකාරය සමග ඇලීමේදී අන්නේ ඇලීම නිසා එතන ඇති වෙන දෘෂ්ටියට කියනවා නිත්‍ය සුඛ ආත්ම. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා, ඒ මගේයි ඒ මගේ කියලා මේ තුනට බැඳෙනවායි කියන එක. මෙන්න මේ ආකාරයට තේරුම් ගන්න වෙනවා ධර්මස්වණය කිරීමේදී තමා කටයුතු කරන වර්තමාන අවස්ථාවේදී ඒ කරන කටයුත්ත හොඳ වෙන්න පුළුවන්, හරි වෙන්න පුළුවන්, සත්පුරුෂ වෙන්න පුළුවන්, අසත්පුරුෂ වෙන්න පුළුවන්, අවශ්‍ය වෙන්න පුළුවන්, අනවශ්‍ය වෙන්න පුළුවන්, සිතින් කයින් වචනෙන් තුන්දොරින් වෙන්නට පුළුවන්. නොයසේ නම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් කියන්නා වූ පස්දොරෙන් ගන්නා වූ අරමුණක් සමග අවසන් වශයෙන් ගත් කල. මෙන්න මේ අරමුණ ගැනීමේදී ඔබට ඒ අරමුණ පිළිබඳව මම සංකල්පයක් හෙවත් අල්ලා ගැනීමක් හටගන්නවාද? දැන් මේක වඩාත් පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ බුදු පියාණන් වහන්සේගේම ඉගැන්වීමක් තුළින්. ඔය සංගුත්තරනිකායේ සඳහන් වෙනවානේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඔය මම කියලා කියන්නේ කොතෙන්දද කියලා විමසවයි කියලා බුදුරජාණන් වහන්සේගෙන්. එවිට උන්වහන්සේ ලබා දීවි තිබුණා වූ පිළිතුරේ පවතින්නේ යම් කෙනෙකුට තරහවහම තරහටයි මම කියන්නේ, වෛරය ආපුහම වෛරයටයි මම කියන්නේ, රාගය ආපුහම රාගයටයි මම කියන්නේ, පලිගැනීම ආපුහම පලිගැනීමටයි මම කියන්නේ. එසේ ඒ ඒ ස්කන්ධයන්ගෙන් ස්කන්ධයන්ට උපදින්නා වූ මේ හැඟීම් තමයි බුදු පියාණන් වහන්සේ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පයෙන් හඳුන්වලා තිබෙන්නේ. එවිට ඔබට පැහැදිලි වෙනවා පංචස්කන්ධයේ මම මගේ ආත්මකට ගැනීම සක්කාය දිට්ඨියයි. සක්කාය කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහට. ඒ මම මගේ කොට ගැනීමට තමයි සක්කාය සූත්‍රයේ සක්කාය දිට්ඨිය කියලා පෙන්නලා තිබෙන්නේ. දැන් සක්කාය දිට්ඨියම මිත්‍යා දෘෂ්ටිය නොවේද? සක්කාය දිට්ඨියේ බැඳීමම ප්‍රමාදය නොවේද? දැන් කොහොමද මේක ප්‍රමාදයක් බවට පත් වෙන්නේ? මෙන්න මෙතන මම මගේ ආත්ම සංකල්පයට හසුවීම සිහියක් නැතිකමයි. මේ මම මගේ ආත්ම සංකල්පයට අහු වුණාම මොකද වෙන්නේ? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, බයෙන්, වෛරයෙන්, එහෙම නැත්නම් චන්දා දෝසා භයාමෝහා කියනව අන්තයන්ට අසු වී ප්‍රතික්‍රියා දක්වන්ට යනවා. නිහඬව ඉන්න පුළුවන් කමක් නැහැ. අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. ලෝභ හේතු, ද්වේෂ හේතු, මෝහ හේතු ශේෂ වීමක් සිදු වෙනවා මේ කටයුත්තේදී. මෙසේ නැවත ශේෂ වෙනවයි කියලා කියන්නේ යලි දුක් හට ගන්නට හේතු හිත තුළ ඉතුරු වීම. මෙන්න මේකටයි ප්‍රමාදය කියලා කියන්නේ. අසහියෙන් කටයුතු කරන්නා තුල සසර ගමන නිමාවක් වෙනුවට සසර ගමන පවත්වන්නට අවශ්‍ය හේතු ඉතුරු වෙනවා. මෙන්න මේ හේතු ඉතුරුවීම අරමුණු රසයේ මුලාවීමේදී. අරමුණු රසයේ ලෝභ මෝහ දේශ මෝහ වශයෙන් ගැනීමේදී සිදුවෙන දෙයක්. එවිටේ නිත්‍ය සුඛාත්ම සංකල්පයයි. ඒ නිත්‍ය සුඛාත්ම සංකල්පයේදී මේ අවසන් කරන්න පුළුවන්කමක් නැහැ. ඉදිරියට හේතු ඉතුරු වෙනවා. ඉදිරියට හේතු තැබුවොත් ඒව නැවත උපදිනවා. සාමාන්‍යයෙන් මම ඉදිරිපත් කරන උදාහරණයක් තිබෙනවා. ඔබ හිටගෙන ඉන්න කෙනෙක් කියලා හිතන්න. ඔබට ගමනක් යන්නට ඕන නම් ඉදිරිපසට පාදයක් තබන්නට අවශ්‍යයි. ඉදිරිපසට පාදය තැබීමේදී අනිත් පාදයේ ඉබේම පසුපාදයේ බවට පත් වෙනවානේ. ගමන යන්නට ඕන නම් පසුපාදයේ ආපහු අරගෙන වර්තමාන තැනට ඉදිරියට තබන්න ඕනනේ. එහෙම පසුපාදයේ නොවේ ඉදිරියට තබන්නේ. ඉදිරියට තැබූ පාදයේම නොවේද ඊළඟට පසුපාදයේ බවට පත්වන්නේ. මෙන්න මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම අත්හදා බලන්නකෝ. තේරෙන්නේ නැත්නම් එවිට අපි අරමුණු රසයේ විඳී ලෝභ දේශ මෝහ හේතු එකතු කරගෙන ඉදිරියට තබනවනම් මම හොඳ දෙයක් කරන්නම් එකට එක කරන්නම් ප්‍රතික්‍රියා දක්වන්නම් පරිගන්නම් ආදී නරක පැත්ත එහෙමයි හොඳ පැත්තටත් එහෙමයි නැවත ගන්න ඇතනම් නැවත විඳින්න ඇතනම් ආදී වශයෙන් ගත්තම ඉදිරියට තබනවා මේ ඉදිරියට තැබුවාම ඒ ඊළඟ ස්කන්ධ පහළවෙනට ඉදිරියට තැබුව එක අතීත බවට පත් වෙනවා දැන් වර්තමානයේ හමුවෙන්නට යම්කිසි පුද්ගලයෙකුට ලෝභයක්, දේශයක්, මෝහයක්, බයක්, ක්‍රෝධයක් උපදිනවා නම් ඒක මෙසේ ඉදිරියට තබන ලද හේතු වලින් එන එකක් නිසා ඒවට අතීත හේතු කියලා කියනවා. එබැවින් අපි වර්තමානයේ ගැටෙන්නේ වර්තමාන සංසිද්ධිය දකින නිසා නොවේයි වර්තමානයේ හමුවෙන දෙයට විරුද්ධ හෝ පක්ෂ හෝ අපි ළඟ මතයක් තියෙන නිසා. ඒ මතය හැම විටම අතීතයට තැබූ එකක්. ඒ මතය හැම විටම තණ්හානුසයට තැබූ එකක්. තණ්හානුසයට තැබූ දේවල් වලින් තමයි බුදුපියාණන් වහන්සේ වදාරන්නේ මමත්වය හටගන්නවායි කියලා. ඔය පඨම සහ ဒုတိය කියන භික්ෂු සූත්‍ර දෙකක් පවතිනවා. ඒවැය පවතිනවා යංකෝ භික්ඛවේ අනුසේති අනුමීයති තේන සංකං ගච්ඡති කියලා. යම්කිසි පුද්ගලයෙක් මේ අරමුණු රසයේ විඳලා අනුසේති අන්න අනුසේ ඉතුරු කරනවාද? එයින් ඊළඟ ස්කන්ධයන්ෙහිදී හටගන්නා වූ එක තමයි මමත්වේ හෙවත් නැත්නම් පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. එබැවින් ඉදිරියට තමන හැම එකක් නිසාම පංච උපාදානස්කන්ධ හටගැති හැකිනම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා යන්නේහි උපාදානෙන් මිදෙන්න ඔබට පුළුවන් කමක් නැහැ. දැන් මේ සසර ගමන, සංසාර ගමන, ජීවන ගමන යන්නේ පාදයේ ඉදිරියට තැබීමෙන් වගේ මේ සසර ගමන යන්නෙත් නැවත උපත හේතු ඉතුරු කිරීමෙන්. ඒවා ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු, පුණ්‍ය හේතු, අපුණ්‍ය හේතු, ධාන හේතු වශයෙන් අපට වර්ග කරන්න පුළුවන්. මොන හේතු තැබුවත් ඒ තබන ලද හේතුවලට අනුව චුතියට අනුතුව ප්‍රතිසන්තියේදී අකුසල චේතනාවොත් අකුසල පැත්තට මේ පුනර්භවයත්. පුණ්‍ය චේතනාවොත් පුණ්‍ය පැත්තට මේ පුනර්භවයත්. ධ්‍යාන චේතනාවොත් ධ්‍යාන පැත්තට මේ පුනර්භවයත් සිදු වෙනවා. අකුසල චේතනා මත ලැබෙන ප්‍රතිසන්දිය කියනවා නිරිත්‍යසන් ප්‍රේත ආදී කොට ඇති අපාගත වීම කියලා. පව් පමණයි ආහාරයට තියෙන්නේ. පුණ්‍ය චේතනාවොත් මිනිසුන් අතර උපදිනකොට පින්පව් දෙකටම විපාක විඳින්න සිදු වෙනවා. ඒක නිසා අල්ප වූ පිනක් නිසා ලැබෙන එකක් වශයෙන් පෙන්වන්නේ මධ්‍යම ප්‍රමාණයේ පිනක්. අල්ප නොවේ. ඊළඟට පුණ්‍ය චේතනාවම ආවොත් පිනින් පිරුණ ජීවිතයක් තමයි පින් විපාක වලින් පිරුණ ජීවිතයක් තමයි ඕපපාතික දිව්‍ය ප්‍රතිසන්දි කියලා කියන්නේ. එතකොට ඒ විපාක වාරය. මේ විදිහට මේ කාමලෝක පැත්තට මෙහෙම විපාක සිදු වෙනවා. ධාන කුසල් වලින් කාලක්‍රියා කළොත් රූපී අරූපී පැත්තට ප්‍රතිසන්දි සිදු වෙනවා. දැන් ඒ තැබූ හේතු නිසා නේද සිදු වෙන්නේ? දැන් මේ තැබූ හේතු තැබීම සිදු වෙන්නේ කොමක් නිසාද? ඒ අරමුණෙහි ඇලෙන නිසා, ගැටෙන නිසා, හෙවත් මම වගේ මගේ ආත්ම සංකල්පයෙන් ගන්නා නිසා බව තේරුම් ගන්න වෙනවා. එවිට මම මගේ මගේ ආත්ම සංකල්පයෙන් ගැනීම ප්‍රමාදයයි. මම මගේ මගේ ආත්ම සංකල්පයෙන් ගැනීම අසහියෙන් කටයුතු කිරීමයි. මතක තබා ගන්න. ඔන්න ඔහොමයි මේක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ මේ පෘථග්ජන කියන ලෝකයා සමාජයේ ජීවත් වෙන්නට ගිහින් තමන්ගේ කටයුතු නම් කරගන්න අවශ්‍ය තමයි. නමුත් ඒවට අනවශ්‍ය මම්මගේ සංකල්පයක් එකතු කරගෙන ලෝභ දේශ මොහ දුක්කට ගන්න හේතු තණ්හානුසයට ඉතුරු කරමින් කටයුතු කරනවා. තේරුම් ගත යුතු වැදගත්ම කාරණාව තමයි මේ ලෝභ දේශ මොහ නිසා හටගන්නා වූ දුක් තමන්ගේ හිතේ තියෙන කාරණා නිසා හටගන්න දේවල්. බාහිර ලෝකේ කවදත් ලාභාලාභ සැපදුක් නින්දා ප්‍රසංසාකේ ලෝධහම් තිබුණා. ඒ ලෝධහම් නොවේයි මිනිසුන්ට කරදර ගෙනත් දෙන්නේ. ලෝධහම් මිනිසුන්ට කරදර ගෙනත් දෙනවා නම් බුදුරජාණන් වහන්සේටත් ලෝකේ කරදර තියෙන්න ඕන. රහතන් වහන්සේලාටත් ලෝකේ කරදර තියෙන්න ඕන. වේරංජාය වස්සැසුයි කියලා, පාරිලේ වනේ වාසය කළයි කියලා, සුන්දරිය දොස් කිවයි කියලා කරදර තිබුණේ නැහනේ. අනේ ඒවා අටලෝ දහමට අයිති ක්‍රියා. ඒවා බාර ගැනීමට බාර ගන්නා නැමැති මුලාව නැති විට උන්වහන්සේලා දුක නැතිව තැනක ඉන්නවා. අපමාදවත්ගේහි ධම්මපදෙහි සුඛවග්ගේහි සුසුකං වත ජීවාම කියන ගාථා පාඨ ඔස්සේ පවතින උන්වහන්සේලා අර අනිත් අයට ලෝකයේ තියෙන කරදර හිරිහැර කිසිවක් නැතුව සුවසේ වාසය කරනවායි කියන එක. එබැවින් ලෝකයේ සුවසේ වාසය කිරීම සඳහා නම් අප තණ්හා අනුසයට තැබීම අවසන් කරන්නට ඕන. තණ්හානුසයෙන් මිදෙන්න වෙනවා. තණ්හානුසයට හේතු ඉතුරු වෙන්නේ අසහියෙන් කටයුතු කිරීමෙහිවත් ප්‍රමාදය නිසා කියන එක දැන් තේරුම් ගන්න. අන්න වැරදුන තැන මෙහෙමයි තේරුම් ගන්න වෙන්නේ. එබැවින් ඊට පස්සේ තේරුම් ගන්න වෙනවා සිහියෙන් කටයුතු කිරීමයි කියනවාද අප්‍රමාදයේ භාවිතා කරන්නේ කොහොමද කියන එක. දැන් අන්න අර අරමුණු රසයට රැවටි ලෝභ දේශ මොහ වශයෙන්ගෙන අරමුණු රසය අවසන් වුණත් යලිත් එබඳු දේවල් විඳීමේ ඕනෑකම ශේෂ කරනු ලැබුවේ අයෝනිසෝ මානසිකාරයෙන්. අයෝනිසෝ මානසිකාරයේ අයෝනිසෝ කියන වචනේ අර්ථය මා ඔබට අරන් පෙන්නන්නම් ආරණ්‍ය සූත්‍රවලින්. ආරණ්‍ය සූත්‍රවල සඳහන් කරනු ලබනවා සදහම් තේරුම් ගත්තේ නැත්නම් ගැඹුරු ඈත සෙනසුන් වලට යන්න එපයි කියලා. මන්දයත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන දේවල් සිතට ආවම ඒවා පාලනය කරගන්න දරාගන්න සිහියක් නැහැ. ඒවා ආවහම තියෙනා වූ මානසිකාරයට තමයි අයෝනිසෝ සූත්‍රයේහි අයෝනිසෝ කියන වචනේ පෙන්නලා තියෙන්නේ. එබැවින් කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට යටත් වීම, වහල් වීම, මමත්වෙන් ගැනීම අයෝනිසෝ මානසිකාරයයි. එබැවින් සද්ධර්මය වටහා නොගන්නා වූ සෑම දෙනා හොඳ අය වෙන්න පුළුවන්, උගත් අය වෙන්නට පුළුවන්, උසස් අය වෙන්නට පුළුවන්, ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන්නට පුළුවන්, ගිහි පැවිදි වශයෙන් වෙන්නට පුළුවන්. නමුත් සදහම් නොතේරෙන අනාර්ය පුද්ගලයෝ හැම විටම කටයුතු කරන ලබන්නේ අයෝනිසෝ මානසිකාරයෙන්, අසහියෙන්. බුදු පියාණන් වහන්සේ වදාළ පරිදි අසහින් කටයුතු කිරීම නිසා ඔවුන්ට සසර ඇවිදින්නට ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු, අපුණ්‍ය හේතු, පුණ්‍ය හේතු, ධ්‍යාන හේතු රැස්වෙමින් ඔවුන් සංසාරය සාර කොටගෙන සංසාරයේ ඇවිදිනු ලබනවා. නමුත් බුදු පියාණන් වහන්සේ වැනි උත්තමයක ලෝකෙ පහළ වෙලා දේශනා කරනු ලබන්නේ සංසාරයේ ඇවිදින්ට නෙවෙයි. ඒ වර්තමාන යුගයේ උපදින මිනිසුන් සඳහා බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය සොයා ගන්නු ලබන්නේ සංසාරයෙන් අත මිදීමට. එකතු කිරීම කියන එක සාරයි කියලා තේරුම් ගන්න නැතුව එකතු කිරීමේ අසාරත්වය තේරුම් ගන්න. ඔය සංසාරයේ අසාරය කියන්නේ යන්නේ එකනේ. තේරුම් අරගෙන එයින් මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ දහම සරණ කරගන්න ඕන. බලන්න ඔබ පුංචි කාලේ ධම්මං සරණං ගච්ඡාමි කියලා කටපාඩමට මේ වචනේ කීවට කිසිදු අර්ථයක් දැනගෙන ඉන්නවද කියලා. සසර දුකින් මිදීම සඳහා මෙන්න මේ බුදු පියාණන් වහන්සේ වදාළ සිහියෙන් කටයුතු කිරීම නැමැති ධර්මයේ සරණ කරගන්නවා කියන එකයි ධම්මං සරණං ගච්ඡාමි යන්නේහි ගැඹුරු අරුත. අද හෝ ඉදිරියට හෝ කවදා හෝ සංසාරයේදී හරි ඔබ මෙතෙන්ට එන්න ඕන. එබැවින් මේ ධර්මදේශනාවන් ශ්‍රවණය කොටගෙන තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. වැටහෙන්නේ නැති වුණත් උත්සාහ කරන්න ඕන. මොන හේතුව වෙනත් විකල්ප මාර්ග නැහැ. සිහියෙන් කටයුතු කිරීම හැර වෙනත් මාර්ගයක් නැහැ නිවෙන්න සැනසෙන්න. නිවෙනවා සැනසෙනවායි කියලා කියන්නේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් සදහටම නිදහස් වෙනවා. ඒ මූලයන් බිඳුව දක්වා අවම කරගනු ලබනවා. එබැවින් කර්ම රැස්කිරීම කියන මාර්ගයේ මම මගේ මගේ ආත්ම සංකල්පය තුළ ප්‍රමාදයේ සැඟවී පවතිනවා. ප්‍රමාදයෙන් කටයුතු කිරීම පවතිනවා. අසහියෙන් කටයුතු කිරීම පවතිනවා. අසහියෙන් කටයුතු කිරීම පුද්ගලයාගේ දර්ශනය නිත්‍ය සුඛාත්ම. ඔය ත්‍රිපිටකයේ පවතිනවා විපල්ලාස කියලා සූත්‍රයක්. විපල්ලාස සූත්‍රයේ ගාථා පහයි තියෙන්නේ. මේ ගාථා පහේ සත්‍යයේ ඉරණම සම්පූර්ණව පැහැදිලි කරලා තිබෙනවා. ඉදිරියේදී ඔබට දවසක දැනගන්න ලැබේවි. අන්නේ විකෘතිය තුළ තමයි මේ ගමන පවතින්නේ. විපල්ලාස කියන එකේ තේරුම විපර්යාස නැත්තම් විකෘති කියන එක. එහිදී සඳහන් කරනු ලබන්නේ නිත්‍ය සුඛ ආත්ම යන්න විකෘතියක් කියලා. අන්නේ විකෘතිය තුළ කටයුතු කිරීම තමයි ප්‍රමාදය කියලා කියන්නේ. න විපල්ලාසා කියලා පෙන්නනවා විකෘතියෙන් මිදෙන ආකාරය. දැන් එවිට අපට සිහිය තියෙන්නට ඕනේ වර්තමාන කටයුත්ත සමග. වර්තමාන කටයුත්ත උයනේකද, පිහනේකද, කුඹුරේ හානේකද, කතාබහ කරන එකද, සිතන එකද, කයින් යමක් කරන එකද, එහෙම ප්‍රවේදයක් නැහැ. කොයි දේ හෝ වර්තමානයේ කරන කටයුත්ත. ඒ කටයුත්ත මම කරනවායි කියලා කතා කළාට ඒ කටයුත්ත ස්කන්ධ පහක ඉපදීමක් මැරීමක්. ඒ ස්කන්ධ පහේ ඉපදීම මැරීමට අදාළ කටයුත්ත කිරීමේදී වර්තමානයේ ඔබට යමක් ගැටෙන්න පුළුවනි. පස් දොරට. නැත්තම් මනෝද්වාරයෙන් යමක් එන්න පුළුවනි. එවිට අතීතයේ තිබුණා වූ ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු එතෙන්ට එනවා කියන එක තමයි තරහ එනවා, වෛරය උපදිනවා, බය හිතෙනවා කියලා කියන්නේ. මේවා කොහෙවත් තිබිලා එනවා නෙමෙයි බාහිර සමාජයේ. ඔබේ සිත තුළ මේවා උපදින්න අවශ්‍ය හේතු තණ්හානුසය වශයෙන් ප්‍රමාදීව ඉතුරු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔබට මේවා එන්න ගත්තේ. මේවා නිසයි තමයි දුක් හටගන්නේ. නැවත තැබුවොත් නැවතත්වෙනවා. එක තමයි නැවතිපදීම දුකයි කියලා කියන්නේ. බුදුපියාණන් වහන්සේ වදාළ නැවතිපදීම කියන එක ඔබ කල්පනා කළාට ජීවිතක් අවසානයේ පමණක් කියලා, මේ ස්කන්ධ පංචකයෙන් පංචකයටත් නැවතිපදීමක් සිදු වෙනවා. ඒ නැවත ඉපදීමට තමයි පංච උපාදානස්කන්ධේ පහළ වීම කියලා කියන්නේ. නැවත ඉපදීමක් නැත්තම් පහළ වෙන්නේ පංචස්කන්ධ. ඒ පංචස්කන්ධ පහළ වුණාම සමාජයේ හඳුනා ගන්න කටයුතු සියල්ල කර ගන්න සෑහෙනවා. එහි මම නැමැති මුලාව නැති බැවින් දුක් විඳින්නෙක් නැහැ. මතක තබා ගන්න මේ කරුණ. එබැවින් මම නැමැති මුලාවෙන් ඉවත් වීම සඳහා වර්තමාන මොහොතේ ස්කන්ධ පංචකේ යොදා ගැනීම අප්‍රමාදයයි. සිහියෙන් කටයුතු කිරීමයි සතිපට්ඨානයයි. ඒ සිහියයි තියෙන්න ඕන මතක තබා ගන්න. කුමකට සිහියද අන්න ඒක තේරුම් ගන්න වෙනවා. දැන් අසිහිය කොහොමද තිබුණේ? අසිහියේදී අරමුණට අසු වුණා. අරමුණට අසු වීම තුළ අරමුණ අවසන් වුණාට යලි හට ගන්න හේතුවක් ශේෂ වීම සිදු වුණා. තණ්හා අනුසයට හේතු ඉතුරු කිරීමෙන් යලි හට ගන්නේ තණ්හාව. තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව ශේ කරන්ට ඕන සියලු දුකින් මිදීමට. තණ්හාව යනු රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ඒ අරමුණෙහි තියෙන මුලාව ඉදිරියට තබන්නේ නැතුව අවසන් කරන්න පුළුවනි නම් යලි හටගන්නේ නැහැ. නොතබන ලද ඉදිරිපාදයක් ඉදිරි අක්කවිසෙට අතීත පාදයක් බවට පත්වන්නේ. එබැවින් අපට වර්තමාන මොහොතේදී භාවිතා කළ යුතු නුවණක් තමයි මේ සිහිය කියලා කියන්නේ. ඒ සිහිය කියලා කියන්නේ විට ඔසවමි තබමි කියන එක හෝ ඇතුළු වෙනවා පිට වෙනවා කියන එක හෝ සරලාර්ථයක් විය නොහැකි. ඕනෑම ඉරියව්ව සතර ඉරියව්ව වෙන්නට පුළුවනි. දොරවල් පහෙන් ගන්නා වූ අරමුණ. එය අරමුණේදී මමත්වයෙන් යුක්ත වීම අසිහෙන් කටයුතු කිරීමයි. එවිට එය නිත්‍ය සුඛාත්ම සංකල්පයට ගොදුරු වීම. බුදුපියාණන් වහන්සේ වදාරන්නේ අතීත අනාගත වර්තමාන ඕනෑම ස්කන්ධ පංචකයක්. නේතං මම නේතෝ හමස්මින් නමේතෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා. යහපත් නුවණින් ඒ මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මේ නොවේයි කියන සිහියෙන් දකින්න. මතක තබා ගන්න මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මේ නොවේයි කියන වදන ප්‍රකාශ කිරීම නොවේයි. මගේ නොවේයි, මම නොවේයි, මගේ ආත්මේ නොවේයි කියන වදන ප්‍රකාශ කිරීම නොවේයි. මොකද එහෙම වදනක් ප්‍රකාශ කොට අල්ලා ගත්තා වූ අය මේ ලෝකේ නැහැ. මතක තබා ගන්න. උංචි කාලේ ඉඳලා මේ අරමුණු රසයේ විඳීමේදී කිසිම කෙනෙක් මේක මම, මේක මගේ ආත්මය කියලා කිය කියා ගත්තේ නැහැ. නමුත් අරමුණෙහි මුලා වීමට කියන නමක් මම මගේ මගේ ආත්ම හෝ නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. එහෙනම් අරමුණෙහි මුලා නොවීමට උත්සාහ කරන්නට වෙනවා. අන්න අරමුණෙහි මුලා නොවීම සඳහා වර්තමාන මොහොතේ මමකට, මගේකට, මගේ ආත්මකට නොගන්නට ඔබට ඕනෑකමක් තියෙන්න වෙනවා. ඒ මොහොතට සිහියක් ගන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න මේ මම මගේ ආත්මකට නොගැනීමේදී මොකද වෙන්නේ? වර්තමාන ස්කන්ධ පංචකය ඉදිරියට හේතු නොතබා නිමා වෙනවා. ඉදිරියට හේතු නොතබා නිමා වීම කර්මක්ෂය කිරීමේ මාර්ගයයි. ඉදිරියට නොතබන එකම හේතුවක් නිසාවත් යලි හටගන්නේ නැහැනේ. මෙසේ ඔබ ඉදිරියට උපදින්න තබා තිබෙනා වූ හේතු සියල්ල සිහිය නැමැති ආලෝකයේදී අවසන් කරන්න වෙනවා. අන්න තේරුම් ගත්ත පුද්ගලයාට මේක තේරෙනවා නම් දක්නහුට ආශ්‍රයන්ගේ ශය කිරීම කියන මේ ආසක්කේ සූත්‍රයේ අර්ථයත් එයයි. මේ තේරුම් ගන්න. තේරුම් ගත්ත පුද්ගලයාට ස්ත්‍රී පුරුෂ භාවය හෝ ගිහි පැවිදි භාවය හෝ මේ කිසිවක් මේ සඳහා බාධකයක් වන්නේ නැහැ. නින්ද හැරුණ විට, නින්දේදී මේක කරන්න පුළුවන්කමක් නැහැ. මොකද මනෝද්වාරය පාලනය කරන්න පුළුවන්කමක් නැහැ. තවදුරටත් ස්වභාවික තියෙන දේවල් එන්නේ. නමුත් පංචද්වාරයේදී සිව් ඉරියව්වේදී ඔබට මේ අතීතයේ ඔබට වද දෙන හතුරා හෙවත් මාරයා එන වෙලාවට මාරයාට ඉස්සරහට යන්න ඉඩ දෙන්නේ නැතුව මාරයා නසන්ට ඕන. මරු ගෙන යනවා, මාරයා විනාශ කරනවා. ජායිනෝ මාර බන්ධනා, මාර බන්ධනෙන් මිදෙනවා කියලා පැහැදිලි කරන ලබනවා. එබැවින් පෘථග්ජන පුද්ගලයින්ට ඉන්න කෙනෙක් නිසා රැස් කරපු කර්ම තියෙන නිසා මරණයක් තියෙනවා, මරණයට බයක් තියෙනවා. ආර්ය භාවයට පත් වී මෙතනට පත්වන විට සූත්‍රවල සඳහන් වෙනවා කය ශේෂ වෙනවා කියලා වචනයක්. ඒ කියන්නේ මියන්ට කයක් විතරයි තියෙන්නේ, සිතෙන් ශේෂ වෙච්ච දේවල් නෑ නැවත උපදින්නට කියන එක. මෙන්න මෙබඳු தත්ත්වය දක්වා මේ කටයුතු කරගෙන යන්න ඕන. මෙබඳු தත්ත්වය දක්වා දියුණු කරන්නට වෙනවා. එබැවින් තේරුම් ගත්ත පුද්ගලයාට සිහියෙන් ජීවත් වෙන්නට එක පැයක්, සිහියෙන් ජීවත් නොවෙන්නට තව පැය 23ක් තිබිලා බෑ. වර්තමාන සමාජයේ හැම තමයි බොහෝ වෙනා කල්පනා කරන්නේ. මාසයකට දවසක් විතර ගොයාරි ගිහින් සිල් සමාදන් වෙලා මධ්‍යස්ථානයකට වෙලා ඉඳලා සිහියෙන් කටයුතු කරනවා. ඉතුරු දවස් 27ම ගෙදර ඇවිදින් අසිහියෙන් කටයුතු කරනවා. එතකොට සිහියෙන් කටයුතු කරනගේ ප්‍රතිඵල අසිහියෙන් කටයුතු කිරීම තුළ යටපත් වෙනව ඇරුණාම සිහිය දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ. මේ බැවින් සතිමත් වීම යන්න බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවේ අනිවාර්ය අංගයයි. නමුත් සතිමත් වීම යනු සතිය තේරුම් ගත්තම කරන්න පුළුවන් දෙයක් ඇරුණාම වැරදි ආකාරයට සතිය භාවිතා කිරීම නොවේ. එබැවින් මේ සති නැමැති කුසල චෛසිකයට සිදුවන්නේ කුමක්ද? ඒකෙන් සිදුවෙන්නේ කුමක්ද? අරමුණු ඉතුරු නොතබා අවසන් කිරීම. ඉදිරියට නොතබා අවසන් කිරීම. නිමා කිරීම. අන්න අප්‍රමාදේ. අප්‍රමාදයේදී මොකද වෙන්නේ? තණ්හා අනුසයට හේතු නොතබා නිමා වෙනවා. මෙන්න මේ කටයුත්ත කරන්න ඕන මෙහෙමයි කියලා තේරුම් ගන්න ඕන බනාසා. ඒ තේරුම් ගැනීමේදී නিত্য සුඛාත්ම සංකල්පයේ පෘථග්ජන භාවයේ ධර්මයයි හෙවත් අධර්මයයි. අනිදුක්ඛානාත්ම සංකල්පයේ බුදුවරු ලෝට හෙලි කර වදාලා වූ ධර්මයයි. ධර්මයේ සරණින් තමයි නিত্য සුඛාත්ම කොට ගත්ත මෝඩකමින් එකතු කරගත්තා වූ කර්ම ආපහු ඉවර කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක වටහා ගැනීම ධර්මස්සවණය කිරීම තුළින් ලබා ගන්නා වූ මාර්ගඵලලාභීත්ව හෙවත් සෝවාන් වීමයි. අනතුරුව ඔහුට මේ යෝනිසෝ මනසිකාරයේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා කාමරාග ව්‍යාපාද උපදින වෙලාවට ඒවට අහු නොවී අවසන් කරන්න. පහන සංඥාවලින් ගත්තොත් එහෙම කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක උපදින වෙලාවට ඒවට හසු නොවී අවසන් කරන්න. අන්නේ ඉදිරියට නොතබා අවසන් කිරීමට කටයුතු කිරීම තමයි සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය කියලා කියන්නේ. මෙන්න මේ අප්‍රමාදයේ පත්වීම සඳහා හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕන. මේ සදහම් විවර වෙන්නේ කලාතුරකින් සමාජයට. ඒ විවරණ කාලය තුළ පමණයි මේක තේරුම් අරගෙන කෙනෙකුට මේ අප්‍රමාද වීම ආරම්භ කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. එබැවින් අප මේට බාධා පමුණන වැරදි සංකල්පයන්ට රැවටෙන්නට එපා. මේට බාධා පමුණන වැරදි සංකල්පයන් හිරගයක් බවට පත් කරගන්නට එපා. ඔබ පරම්පාරම්පරිකව ලැබෙන්නා වූ බෞද්ධකමේ අදහස් ඔලුවට අරගෙන ඒවා මතිමතාන්තර බවට පත් කරගෙන ඒවයින් මම හදාගන්නට එපා. මතක තබා ගන්න මේ සමාජයේ බෞද්ධයන් තුල හදාගත්ත මමවල් බෞද්ධකම තුල හදාගත්තා වූ මමවල් ගොඩක් නැත්තම් මුලාවන් ගොඩක් තිබෙනවා. මෙන්න මේවා තේරුම් අරගන්න වෙනවා. ඒ තේරුම් අරගත්තාම තේරුම් ගැනීමේදී ඒ හැම එකක්මත් අනාත් වෙනවා කියලා කියන්නේ ගැටුම් ඇති කරගන්නට. මෙයමයි කරන්න ඕන කියලා නිත්‍ය මතයකින්ට අවශ්‍ය වෙන්නේ නැතුව නැමෙන සැනසෙන නම්‍යශීලී පුද්ගලයෝ ඇති වෙනවා කියන එක තේරුම් ගන්නට වෙනවා. වත්මන් සමාජයේට පවතින්නේ වසර ගණනාවක් තිස්සේ සියවස් ගණනාවක් තිස්සේ ප්‍රමාදය තුළ ඇදී ආවා වූ සදහම් නැති බුදු සමයක ක්‍රියාකාරකම් වල අනවබෝධය. මතක තබා ගන්න. සදහම් මතු නොවන ක්‍රියාකාරකමක් තුළ අපට පුණ්‍ය මාර්ගය, අපට කර්ම මාර්ගයේ කටයුතු කිරීම සඳහා තමයි අපේ මව්පියන්ගෙන්, ඒ වගේම අපේ ගුරුවරුන්ගෙන්, ඇතැම් විට අපේ පූජ්‍යපක්ෂයෙන් පවා උපදෙස් ලැබී තිබුණේ. එබැවින් කර්ම මාර්ගය තුළ ඉන්නේ පෘථග්ජනයෙක්. ඒ පෘථග්ජනයාට තියෙන්නේ ප්‍රමාදයයි. ඒ ප්‍රමාදය තුළ සසර ගමන යන්නට කටයුතු කරනු ලබනවා. එබැවින් ඔබට සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදයේ වැටහෙනතුරු බණ අහන්න වෙනවා. වැටහෙනතුරු බණ ඇහුවයින් පස්සේ ඔබට පුළුවන්කමක් තිබෙනවා සිහිය ආරම්භ කරලා කටයුතු කරන්න. මේ කටයුත්තේදී ඔබ අතහැර දැමිය යුත්තේ දුරාචාර සම්පන්න සිද්ධීන් පමණයි. සුරාව, සූදුව, දුරාචාරය, වංචාව ආදී මේ දේවලුත් එක්කලා සිහිය වඩන්න බෑ. ඒවා පව්කාර දේවල්නේ. පව්පාරත්වයට මම කොට අරන් තිබෙන්නේ. නමුත් ඔබ යහපත් කෙනෙක් නම් මව්පියන්ට සලකන, ගුරුවරුන්ට සලකන, සමාජ සුබ සාධනීය කැමති, ආගමික ස්ථාන ආරක්ෂා කරන, පුණ්‍ය කර්මයන්ගේ යෙදෙන හැම විටම යහපත කැමති කෙනෙක් නම්, සිතින් කයින් වචනින් හැම විටම පරාර්ථය සලසන්ට කැමති කෙනෙක් නම්, තමා ස්වාමියෙක් ස්වාමියෙක් නම් ආදරණීය වශයෙන් බිරිඳට සලකන්ට, දරුවන්ට ආදරයෙන් සලකන්ට, බිරිඳක් නම් ආදරණීය වශයෙන් සැමියාට සලකන්ට, දරුවන්ට සලකන්ට, සෙනෙහසින් සහෝදර සහෝදරියන්ට සලකන්ට ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ඔවුන් අතර තිබෙන්නා වූ අවිශ්වාසය එවන ඈත්වීම කියන එක මේ ධර්මයේ සරණින් නිදහස් කරගන්න පුළුවන් වෙනවා. මතක තබා ගන්න මේක. මේ සමාජයේ මේ සිහියෙන් කටයුතු නොකිරීම නිසා මව සහ පියා ටික කලක් යනකොට ඔවුනොවුන්ට විරුද්ධ වෙනවා. සහෝදර සහෝදරයන් ටික කලක් යනකොට ඔවුනොවුන් සමග අසමගි වෙනවා. අසල්වාසීන් සමග ඔවුන් නිතරන්තරයෙන් ගැටුම් ඇති කරගනු ලබනවා. මෙසේ හොයාගෙන බැලුවොත් ගැටුම් නැති, ගැටලු නැති, දුක් නැති, පීඩාවන් නැති පවුල් ඒකක සොයාගත හැකි වේ විද 1ක් 2ක්වත්. මෙන්න ප්‍රමාදයේ ප්‍රතිඵලය. ප්‍රමාදය තුළ මේ සමාජය දුක් විඳිනවා. අනවශ්‍ය දුකක් විඳිනවා, අනවශ්‍ය උපායාසයක් විඳිනවා. අන්න තේරුම් ගත්ත පුද්ගලයාට මේ අප්‍රමාදය තුළ ලෙන්ගතු පීමනේ ආරම්භ වෙන්නේ. දයාවන්ත වීමනේ ආරම්භ වෙන්නේ. අනුකම්පා කිරීම නොවේ ආරම්භ වෙන්නේ. උපකාර කිරීම නොවේ ආරම්භ වෙන්නේ. මිනිසත්කම නොවේ ආරම්භ වෙන්නේ. එබැවින් ගුණ දහමින් පිරි මිනිසුන්ගේ සමාජයක් ඇතිකිරීම සඳහා සෑම සිත් සතන් තුළම තේරුම් ගන්න පුළුවන් සෑම සිත් සතන් තුළම අප්‍රමාදය ආරම්භ කරන්න වෙනවා. ඇයි මේ ගැටුමට හේතුව ලෝභ දේශ මෝහ. ලෝභ දේශ මෝහ කියන්නේ මම මගේ මගේ ආත්ම. ලෝභ දේශ මෝහ දෙපිරිසක් අතර ඇති වෙනකම් ගිනි ගැනීමක් හට ගන්නවා. ඒක තමයි සමාජගත සමාජයේ පවතින මේ අවුල් වියුල් නැත්නම් චිත්තසංතානගත දුකෙහි විපාකය. එබැවින් ඒවා අවම විය යුත්තේ මියගිය සමාජයකද, ඒවා අවම විය යුත්තේ අනාගත බුදුරජාණන් වහන්සේ සමගේ සමාජයේද, උන්වහන්සේ දාට ඒක කරાવી. අපි අද සමාජයේ අපි කරමු මේක. වර්තමාන සමාජයේ පවතින ගැටුම් ගැටළු වලට නොවේද බුදු සමයේ පුණ්‍ය මාර්ගයෙන් හෝ ධර්ම මාර්ගයෙන් විසඳුම අවශ්‍ය වන්නේ? පුණ්‍ය මාර්ගයෙන් ලබා දී හැකි විසඳුම් වසර සිය ගණනක් තිස්සේ ලබා දෙමින් පවතිනවා. විපාක යහපත් කර ගනිමින් සිටින අතර අටලො දහමේ කම්පාවෙන් නිදහස් වෙන්න බැරි වෙලා තිබෙනවා. හොරමැරකම් ඉහළ ගිහින් තිබෙනවා. මිනීමැරුම් ඉහළ ගිහින් තිබෙනවා. අපරාධ ඉහළ ගොහින් පවතිනවා. මේ කාරණාවලට මේ පවතින තත්ත්වය තුළ විසඳුම් නැහැ. එබැවින් තමා හික්මවා ගැනීම තුළ මේ සංසාර ගමනේ ප්‍රමාදය තුළ තමන්ට විඳින්න සිදුවෙන්න ආ වූ දුක්වලින් අත මිදෙන්නට තමා හික්මවා ගැනීම කියන කටයුත්තට එන්න වෙනවා. මෙසේ කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාව උපයෝගී කරගන්න. මෙසේ කර ගැනීම සඳහා කරුණු වටහා ගන්නට අපහසු වුණා නම් තවදුරටත් මේ දේශනාවන් ඉදිරියේදී ඔබට අසන්නට ලැබේවි. වෙනත් සූත්‍ර දේශනා ඔස්සේ ඒ වයින් කරුණු තේරුම් අරගන්න. තේරුම් ගත්තාම ඔබට ඔබ සරණ කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඉඩ කර ලැබෙනවා. මේ තමයි බුද්ධෝත්පාදයක උපත ලැබූ මිනිසෙකුට සදහම් හමුවීම තුළ කළ හැකි උපරිම දේ සහ යා හැකි උපරිම දුර. ඊට එහා යන්න දෙයක් ඇත්තෙත් නැහැ. සංසාරේ බුදුවරයෙකුගේ උදව්වෙන් උපකාරයෙන් වෙන කරන්න ඇති දෙයක්වත් නැහැ කියන එක තේරුම් ගන්න. එසේ තේරුම් ගැනීමෙන් මේ ජීවිතය තුළ තමන්ගේ යහපත් යුතුකම් ඉටු කරමින් තමන්ගේ ස්ථාවරයන් වල සිටමින් නිවෙන සැනසෙන මිනිසුන් සහිත සමාජයක් බිහි කර ගැනීමට අපි උත්සාහ කරමු. ඒ සඳහා ප්‍රායෝගිකව අපි හැම දිනා ක්‍රියාත්මක වෙමු. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ ධර්මදේශනාව තුළ ඔබට ලැබේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනය කරමින් අද ධර්මදේශනාව මෙතකින් සමාප්ත කරනු ලබනෝ. අද ධර්මදේශනාවේ දායකත්වය සහ බලාපොරොත්තු ඉටු කිරීම පිළිබඳව අපි මේ මොහොතේ කටයුතු කරන්න වෙනවා. ගලහිට්ටියාව පදිංචි චන්දසිරි නානායක්කාර මහත්මා, මාලා නානායක්කාර මහත්මිය ඇතුළු පවුලේ සැමගේ සැදැහැවර දායකත්වයෙන් අගෝස්තු මාස 30 දිනට යෙදුන 73 වන ජන්මදිනයේ සැමරූ කුලියාපිටියේ ගලහිටියාව පදිංචි චන්දසිරි නානායක්කාර මහත්මයාට